ශාසනාව. දේශකයන් වහන්සේ කැගල්ල පුස්තැන්න ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගිරිමී මුරේ දන්වංශී ස්වාමීන් වහන්සේ. සදහෙතුනි, අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ප්‍රේමදෝෂ සූත්‍රයේ ඇසුරින් දුකට බැඳෙන ආකාරය, දුකෙන් පලා යන ආකාරය සහ දුකෙන් නිදහස් වන ආකාරය පිළිබඳවයි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි භික්ඛවේ ජායන්ති කතමේ චත්තාරි තේමා පේමං ජායති තේමා දෝසෝ ජායති දෝසා පේමං ජායති දෝසා දෝසෝ ජායති අද දවසේ අපේ අනුග්‍රහක මවතුන් භවතුන් ප්‍රමුඛව සිටින මෙම ධර්මානුශාසන ලැබී තියෙන මාතෘකාවන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතෙන් තෝරාගත්ත ප්‍රේම දෝෂ සූත්‍රය. ප්‍රේම දෝෂ කියන එකේ තේරුම ප්‍රේමයේ දෝෂ කියන එක නෙවෙයි. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. එතකොට ප්‍රේම කියන එකේ තන අර්ථය ගන්න ඇලීම කියන අර්ථයෙන්. දෝෂ කියන එකේ අර්ථය ගන්නේ ගැටීම කියන අර්ථයෙන්. එතකොට මේ කරුණ මුල් කොටගෙන සමාජයේ ජීවත් වෙන්න ගියාපුවම තමන්ගේ චිත්තසංතානෙහි මේ දුක්ගෙන දෙන හැඟීම් හටගන්නා වූ ආකාර හතරක් ආශ්‍රයෙන් තමයි තථාගත බුදුපියාණන් වහන්සේ මේ ධර්මදේශනාව විකාශනය කරලා තිබෙන්නේ. මෙහි එදුකට පත් වෙන ආකාරයක් තිබෙනවා. ධර්මයේ තේරුම් ගන්න නැතුව සමාධිගත වීමෙන් දුක නොදැනෙන්න ඉන්න පුළුවන් ආකාරයක් මේකෙ තිබෙනවා. තල්ගසක මුල් ගැලෙව්වා ආසේ. ආපහු කියන දාලපම අය පැලවෙන්නේ නැහැ. උච්චින්න මූලෝ කියලා කියනවා. දුක්වලට හේතු ඉවත් කිරීමෙන් මේ සමාජය තුළම දුකක් නැතුවට ඉන්න පුළුවන් ආකාරයක් මේ සඳහන් කරලා තිබෙනවා. මේ භික්ඛවේ කියන වචනේ පාවිච්චි කළාට භික්ෂුන් සඳහා පමණයි කියලා වෙන් කරලා හැම නැහැ. තථාගත බුදුපියාණන් වහන්සේ නිවන සැනසෙන ජීවිතයක් ගත කරන්න කැමති හැම කෙනාටම මේ ජීවිතය තුළ නිවන සැනසෙන ආකාරය හොයාගන්නයි මේ ධර්ම න්‍යායන් දේශනා කරලා තිබෙන්නේ. එබැවින් ඔබ සවන් දෙන්න බාහිර සාධක නිසාද ඔබ දුකටපත් වන්නේ ඔබ තුළ ජනිත කරගත්තා වූ මේ කියන්නා වූ ඇල්ම සහ ගැටීම කියන්නා වූ දෝෂ. එතකොට දෝෂ කියන්නේ ද්වේෂ නෙවෙයි, අතන දෝෂ කියන්නේ ද්වේෂය කියන එක කියන මේ කාරණාව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා. තථාගතයන් වහන්සේ මෙහෙමයි වදාරන්නේ. කතංච භික්ඛවේ ප්‍රේමා ප්‍රේමං ජායති. මම හැම එකකම මම පාලියෙන් කියන්නේ සිංහලෙන් කාලය ගන්න වෙනවා මේකට පැහැදිලි කරන්න. කොහොමද මේ ඇලිමේ උපදින්නේ කියන එක. යම් කිසි පුද්ගලයෙක් කෙරෙහි අපි ප්‍රසාදයෙන් කැමැත්තෙන් ඉන්නවා. තවත් පුද්ගලයෙක් කෙරෙහි ඒ බඳුම ප්‍රසාදාත්මක හැඟීමෙන් කතා කරනවා. එතකොට අපේ ප්‍රසාදයේ ජනනන ආකාරයෙන් කතා කිරීම නිසා කතා කරන පුද්ගලයා කෙරෙහිත් අපේ ඇති ඇල්මක් ඇති වෙනවා. ඒකට තමයි ප්‍රේමෝ ප්‍රේමං ජායති කියලා කියන්නේ. කතංච භික්ඛවේ ප්‍රේමා දෝසෝ ජායති. අපිට අපි යම් ආකාරයක පුද්ගලයෙක් සම්බන්ධව හිතවත්ව ඉන්නවා. අපි එයාගේ දොස් කියනවට කැමති නැහැ. තවත් කෙනෙක් ඒ පුද්ගලයාගේ අඩුපාඩු වැඩපළදු අපේ ඉස්සරහා කියනවා. එතකොට අපට ඒ පුද්ගලයා කෙරෙහි ද්වේෂයක් උපදිනවා. තමන් පුද්ගේ පුද්ගලයා කෙරෙහි තියෙන ආවැල්ම ප්‍රේමයයි, ඔහුට විරුද්ධව කතා කිරීම නිසා අර පුද්ගලයා කෙරෙහි උපදිනා වූ ගැටීම ද්වේෂයයි. ඒ ප්‍රේම, ප්‍රේමයෙන් දොස් ද්වේෂේ නැත්තම් තරහවත් ජනනය වෙනවා අර වගේ අවස්ථාවකදී. කතංජ බික්කේ දෝසෝ ප්‍රේම, දෝසා ප්‍රේමං ජායති. ඒකෙත් පැහැදිලි කරන ලස්සන දෙයක් තියෙනවා. අපි යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි අකමැත්තෙන් ඉන්නවා. ඔහුගේ අඩුපාඩු අපි දකිනවා. තවත් කෙනෙක් ඔහුගේ අඩුපාඩු අදපළදු කියනවා. එතකොට අපේ පැත්තට එයා හොඳයි, මගේ පැත්තමයි අරන් තියෙන්නේ කියලා අර ද්වේෂය සහගත හැඟීමෙන් උනත් අර අනිත් කතා කරන පුද්ගලයා කෙරෙහි ප්‍රේමයක් නැත්තම් ඇල්මක් උපදිනවා. කතංච වික්‍රේ දෝසෝ දෝසා ජායති. ඊළඟ එක අපි යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි අමනාපයෙන් ඉන්නවා. එතකොට අපි අදහස් පාවිච්චි කරමින් ඉන්නකොට තවත් පුද්ගලයෙක් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් යහපත් අදහස් ඉදිරිපත් කරනවා. එතකොට අපට අපේ හිතේ තියෙන ද්වේෂය අර පුද්ගලයා කෙරෙහි ඇති වෙන්නේ ද්වේෂය. ඒක දෝසෝ දෝසං ජායති කියලා. මෙවන් පැහැදිලි කරන්නේ පුද්ගල සම්බන්ධතා, අන්තර් පුද්ගල සම්බන්ධතා, මේ සමාජයේ තියෙන දේවල්. නමුත් අපි මේවා පුද්ගලයන් වශයෙන් නෙමෙයි බලන්න ඕනේ. ওই හැඟීම අපි පුද්ගලය වශයෙන් ගන්නෙ. පුද්ගලයා මෞකසෙන් බිහිව ජීවිත අවස්ථා නෙමෙයි යනවා. පුද්ගලයා තුළ උපදින හැඟීම් මොහොතක් මොහොතක් පාසා උපදිනවා මේ යනවා. බුදුරජාණන් වහන්සේ මමත්වෙන් ගන්නවා කියලා කියන්නේ ශරීරය නෙමෙයි, පුද්ගලයා නෙමෙයි. ඒ මොහොතේ උපදින හැඟීම්. දැන් මෙතන පෙන්නනවා සාමාන්‍යයෙන් ඒකුප්පාදේක නිරෝධ කියන පාලි වචනයක් වෙනවා. මේ සිත්තට අරමුණු වෙන ආකාරය හට ගන්නවා එක්වර, එක්වරම නැසෙනවා කියන එක. ඒ හටගෙන නැසෙන කාලය තුල තිබෙන හැඟීම තමයි මේ කියන ප්‍රේම හෝ දෝෂ හෝ බවට පත් වෙන්නේ, ඇලීම් හෝ ගැටීම් බවට පත් වන්නේ. ඉතින් ඒකර මේ සමාජ සම්බන්ධතාවයේදී මේ කියන විදිහට අපි ඇලීම් ගැටීම් ටිකක් ඇති කරන් තිබෙනවා නම් අපිට එහෙමනම් මේ ප්‍රේම දෝෂ නැත්තම් ඇලීම් ගැටීම් ටික උපදින එකෙන් විුක්තව නැත්තම් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ සමාජයේ අදපවත් විවරණයක් කරනවා මේක මෙහෙම තිබියදීම ඒවා ඒ මොහොතට උපදින්න නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවායි කියලා. තල් කඳක් ගලවා දැමුව ASCII නැත්තම් තල් කඳක මුදලින් කපා දැම්මම දළු දාන්න නැතුව ASCII මේක මේ උචින්න මූලෝ කියන්නේ මුලිනු පුටා දැමීම තුළින් අර බාහිර කියනා උපසංසා කියන කාරණා හමුවේදී තමන්ට කැළඹීමක් නැතුව ඉන්න පුළුවන් කියන එක තථාගතයන් වහන්සේගේ අනුශාසනාව. ඒ තථාගතයන් වහන්සේගේ අනුශාසනාවත් ඉරිපිටස්තර ගියායේ අනුශාසනාවත් වික්ෂුන් වහන්සේලාගේ පමාද විහාරී සහ අපමාද විහාරී අනුශාසනාවත් වික්ෂුන් වහන්සේලාගේ හෝබගේ මේ සේරම මේ සූත්‍රය තුල තිබෙනවා. මිනිත්තු කීපයකින් පැහැදිලි කරන්න අවශ්‍යයි. මෙහිදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ ඔය ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන්නා වූ අරමුණු ගන්න එකට තමයි අපි කියන්නේ කාමස කල්ලිකානයෝග නැත්නම් කාම සැප වේදෙනවා කියන්නේ. එතකොට ඒක හිතේ හදා ගන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණකින් වේදෙන සැප. බුදුන් වහන්සේ පහළ වෙන සමාජයට පෙර හිටපු අය මේ අරමුණු ගැනීම නතර කරලා එක අරමුණකට හිත හදා ගන්න ක්‍රමයක් හොදාගත්ත කැලේට ගිහින් ඒ අරමුණක් වඩන එක කමඨහන් දෙනවා, කමඨහන් වඩනවා කියන එකේ තේරුමත් ඒක තමයි සමහර විට. එතකොට ඒ තුලින් සිත එහාට ගන්නවා සංසුන් බව. ඒ සංසුන් බව සිත වසාගෙන පවතිනවා. මේකට තමයි ලෞකික ධ්‍යාන කියලා කියන්නේ. මේව හට ගන්න ආකාරය පිළිබඳ බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල විශේෂයෙන් අභිධර්ම ඉගැන්වීම් වල පවතිනවා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියලා හතරක්. මම මේවා එකට හෙටින් කරන්නේ මට කාලය අවශ්‍ය නිසා. මෙන්න මේ කෙනෙකුට මේ කෙලෙස් එන්නේ නැති විදිහට දැහැන්ගත වෙලා ඉන්න පුළුවන් නම් මතක තබා ගන්න මේ වචනේ. ඒ විදිහට අරමුණක තදින් අල්ලාගෙන එල්බගෙන සිටින්න පුළුවන් නම් සතාගතයන් වහන්සේ පැහැදිලි කළා දාරනවා මෙන්න මෙහෙම. යෝපිස්ස දෝසා දෝසෝ ජායති සෝපිස්ස තස්මින් සමේන හෝති. ඒ කියන්නේ යම් කලක මේ කියන්නා වූ දැහැන්සෙන් ඉන්නවා නම් ඒ ඉන්න පුද්ගලයාට ඒ වෙලාවේ පැහැදිලි කරලා දාරනවා මේ කියන විදිහට ඒ හතරෙන් ඕනම තැනකදී ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්නේ නැහැ. ප්‍රේමයෙන් දේශය උපදින්නෙත් නැහැ. දේශෙන් ප්‍රේමය උපදින්නෙත් නැහැ. දේශෙන් දේශය උපදින්නෙත් නැහැ කියලා කියනවා. කල ඔහුට එය නොවේ. එකල කියන එකේ තේරුම ඒ අර සංසුන් සමාධියේ ඉන්න මොහොතේදී. සංසුන් සමාධියේ ඉන්න මොහොතේදී බාහිර ප්‍රසාදයන්ට ගැටෙන අරමුණු නිසා අභ්‍යන්තරයේ තියෙන ආවර උපදින්න තියෙන හැඟීම තෙන්න ඉඩ නැහැ. මේ උපදී කියන වචනේ පාවිච්චි කරන්නේ මෞකසෙන් බිහි වෙලා උපදිනවා කියන අර්ථයට නෙමෙයි මෙතන. මෙතන අපේ හිතේ උපදින හැඟීම් සම්බන්ධයි. ඒ හැඟීම් හටගත්ත ගමන් නැති වෙනවා. කැමැති වුණත් නැති වුණත් නැති වෙනවා. මෙතන මේ හැඟීම් වලදී කැමති වීමේදී ඇලෙනවා, අකමැති වීමේදී ගැටෙනවා. මේ දෙකම සංයෝජනයක් බවට පත් වෙන්නේ හටගෙන නැතිවීම නෙමෙයි, හටගෙන නැති වෙන ස්වභාවයක් අතරතුර ඇලීමේදී ගැටීමේදී. එතකොට මේ වර්තමාන සමාජය ගත්තහමත් මේ ප්‍රථම ද්විතීය තුතිය චතුත්ත ධාන නැතත් යම් යම් අරමුණු වැඩි දියුණු කර ගැනීම තුළින් සම්සුන් සෝයක් ලබා ගන්නා ඉන්නවා. අන්න ඔවුන්ට මේ ඒ මොහොතට අර ප්‍රේම දෝෂ කියන මේ ලෝභ දේශ මොහයන් හට ගන්න නැති එක තමයි ඔවුන් ලබන සෝය, සාන්ත සෝය. නමුත් මේකට බුදු පියාණන් වහන්සේ වදාරන්නේ සංසිඳන සෝය කියලා. මේකට වන්නේ සාන්ත සුඛ විහරණේ, විචිත ධම්මසුඛ විහරණේ කියලා. සාන්ත භාවයක් එකේ පවතිනවා. නමුත් ඒක සංසිඳීමෙන් ලබා ගන්නව සැනසීම නෙමෙයි. සංසිඳීමෙන් ලබා ගන්නව සැනසීමට තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ උපසම සුඛය. උපසමනේ කියන්නේ සංසිඳනවා. අර බාහිරින් කාරණා හමු වුණත් Tamanට ඇවිස්සෙන්නේ නැති වෙන චිත්ත අභ්‍යන්තරයෙන් මේක හිස් වෙන එකට තමයි උපසමනේ කියලා කියන්නේ. එනිසා බුදුන් වහන්සේ පැහැදිලි කරව අදාරන්නේ හැම විටම සමාජයට උපසම සුඛය. තේසං උපසමෝ සුඛෝ. ඒ වායේ සංසිඳීම සැපයි. මොනවායේද? ඔය ප්‍රේම හෝ දෝෂ හෝ ඒ ගාථාවේ සඳහන් පරිදි නම් සංඛාරයන්ගේ. පුඤ්ඤාභිව අපුඤ්ඤාභිව අභිපානිජ්ජාව කියනා වූ ත්‍රිවිධ සංඛාරයන්ගේ රැස්වීමට තියෙන හේතු සංසිඳීම තුළින් තියෙනවා. ලෞකික කියන වෙනුවට අර ලෞකික සමාධියේ තියෙන සෝය වගේම ඊට එහා ගිය සංසිඳීමෙන් ලැබෙනා වූ සෝයක්. මේක ඉලක්කරන තමයි තථාගත බුදුපියාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා තිබෙන්නේ. ඊළඟට අපි ඒක තේරුම් ගන්න ඕන තවත් වචනයක් තියෙනවා. මේකේ ඊළඟ පදයට බුදුපියාණන් වහන්සේ පෙන්වන වදාරන්නේ දැන් මේ අපි පළවෙනින් පෙන්වුවේ කෙලස් නැති කර ගැනීම තුළින් නෙවෙයි. කෙලස් යටපත් කරගෙන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයට සමවැදී සිටීම තුළින් සමවැදී කියන්නේ ඒක සිටීම තුළින් ඒ මොහොතට අර කියනා වූ ප්‍රේම නැත්තම් දෝෂ උපදින්න නැතුව ඉන්න පුළුවන් මේ සිතේ තියෙන පුළුල් බව නිසා. ඒක බුදුන් වහන්සේ පහළවන සමාජයේ ඊට පෙර හිටපොයස් කරගත්ත දෙයක්. ඒ නිසා මායකට සඳහන් කරන්නේ පලායාම කියලා. දුකින් පලායාම. අරමුණේ විඳින එක දුක් විඳීම, අරමුණේ එන්ටනෝයිඩ් විදිහට වෙන චිත්තයක් වැඩි දියුණු කර ගැනීම දුකින් පලායාම. මේ පලා ගිය ආයත මොකද වෙන්නේ? ආපහු මේ දැහන් පිරිහෙන වෙලාවක් එනවා. පිරිහුණාම ආපහු ආයෙත් අරව දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි යටපත් කළාට නිදහස් වෙන්න බෑ. ආපහු හේතු තියෙනවා නම් උපදිනවායි කියන එක. තථාගතයන් වහන්සේ ඊළඟට පෙන්වනවා හොඳම තැන මේක. යස්මින් වික්කවේ සමේ වික්ඛු ආසවානංකය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. අන්න බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පදාල දෙ මේ පෙන්වන්නේ. යම් කලක මේ ආශ්‍රයන්ගෙන් සෙවි ආශ්‍රයන් නැති චිත්ත විමුක්තියට පත් වෙලා ඒක තමන් ප්‍රඥාවෙන් මේ தත්වෙන් මිදලා ඉන්නවා නම් පඤ්ඤා තමා විසින් දැක තමන් ඒක නුවණින් තේරුම් කරගෙන පසක් කොටගෙන වාසය කරනවා නම් එතකොට ඔහුට මේ ප්‍රේමයෙන් ප්‍රේමය උපදින්න තියෙන හේතු ප්‍රහීනයි. ප්‍රේමයෙන් ද්වේෂය උපදින්න තියෙන හේතු ප්‍රහීනයි. ද්වේෂයෙන් ප්‍රේමය උපදින්න තියෙන හේතුත් ප්‍රහීනයි. ද්වේෂයෙන් ද්වේෂය උපදින්න තියෙන හේතුත් ප්‍රහීනයි. පහීනාන්ති. මෙන්න මේ ප්‍රහීන කරගන්නා වූ ආකාරයක ගමනක් තමයි තථාගතයන් වහන්සේ මනුස්ස වර්ගයාට දේශනා කරලා තිබෙන්නේ. බුදු සමයේ ගැඹුරු වටහා ගන්න නැති තාක් කල් ප්‍රහීන වීම වෙනුවට මේ සමාජයේ පුතක් ජනභාවය තුළ මේක ක්‍රමෙන් ජීවිත අවසානයේ සිට ආරම්භයේ සිට අවසානයේ දක්වා වර්ධනය වෙන මාර්ගයක යනවා. මේකට අපි කියන්නේ අනුසෝත ගාමීති. අනුසෝත ගාමී ප්‍රතිපදාව යන්න යන තමයි මේ දුක් වැඩි වෙන්නේ. ජීවිත අවසානයේට අනුසෝතගාමී ප්‍රතිපදාවේ ගිහිල්ලා පටිසෝතගාමී වෙන්න කාලයක් නැහැ. අනුසෝතගාමී බව ජීවිතේ මුල් කාලයකදී තේරුම් ගන්න පුළුවන් නම් අනතුරු පටිසෝතගාමී වෙන්න පුළුවන්. ඔබට තේරුම් ගන්න පුළුවන් ද ළමයින්ට උගන්වන ප්‍රස්ථාර කියන ගණිත ක්‍රමයක් තිබෙනවා. මේක යම් තැනකින් බිඳුවෙන් පටන් අරගෙන රේඛාවක් උච්චය දක්වා යන අවස්ථා තියෙනවා. ආපහු ඒ ප්‍රස්ථාරය තුනම පහළට යන අවස්ථා තියෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයාගේ ජීවිතයේ ප්‍රේම දෝෂ පිළිබඳව ප්‍රස්තාරයක් ඇඳුත් එහෙම ළමා කාලෙන් පටන් අරන් 100 දක්වා ඉහළට ගින් කෙලවර වෙන්නේ. පහළට එීමක් නැහැ. නමුත් ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ ඉහළට යාම නතර වෙලා එතනද පහළට එනවා ප්‍රස්තාරයේ අවසානයේ බිඳුවටම ගේන්න පුළුවන්. අර වැඩි වෙන පැත්ත අනුසෝතගාමී, අඩු වෙන පැත්ත පටිසෝතගාමී. ඒක 70ක් 80ක් 90ක් ගින් ගත්තට අර පහළට එන්න කල් නැහැ. එනිසා තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා තිබෙන්නේ තින්නම් අඤ්‍යතරං යාමං පටිදග්ගීය පඬිත්වෝ කියලා. ජීවිතේ ළමා කාලය අතහැර මහලු කාලය අතහැර නව යෞවනේ, භද්‍ර යෞවනේ, අග්‍ර යෞවනේ කියලා අවුරුදු 12 15 සිට 60 65 70 දක්වා කාලය බෙදන්න පුළුවන්. මේ කාලවලදී මෙන්න මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් පරිහානියට පත්වෙන හැටි තේරුම් ගන්න පුළුවන් නම් රැස් කිරීම වෙනුවට ඒ වැඩිම වෙනුවට අතහැර දැමීමේ මාර්ගයට යන්න පුළුවන්. මේ තමයි බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාට කළ යෝජනාව. එතකොට තමයි අන්තර් සම්බන්ධතා කියන දේවල් ගැටුම් වලින් කෙලවර නැතුව ගැටුමක් විරහිතව විනාශයකින් විරහිතව ගිනි තබා ගැනීමකින් සිල්දින් අසා ගැනීමකින් පහර දීමකින් ආදී කොට ඇති රටට ජාතියට ජාතික ධනෙ ජීවිතවලට හානි වෙන්නා වූ මේ කාලකන්ණි ක්‍රියාදාමයන්ගෙන් නිදහස් වන ජීවත් නිදහස් වී ජීවත් වෙන නිදහස් වෙන මලකින් ප්‍රශ්න විසඳා ගන්නා වූ මිනිසුන් නැති කරන්න පුළුවන් වෙන්නේ මේ උපසමණය වැඩෙන පැත්ත වෙනුවට සංසිඳන පැත්ත පිළිබඳව තේරුම් ගන්න පුළුවන් නම් මේ කාරණේදී අපිට තව ටිකක් එහාට මේ විස්තර ටික කරන්න පුළුවන්කමක් තියෙනවා. එබැවින් මේට අවශ්‍ය මොකද්ද කියන එක තේරුම් කරලා දෙන්න මේකේ හොඳම වචන ටිකක් තිබෙනවා. මම මේක පාලියනුත් කියලා සිංහලෙන් පැහැදිලි කරලා දාරාම මේ පාලි අර්ථය සිංහලට සමාජයට නොයැටෙන අර්ථයෙන් තියෙන්නේ. ඒ නිසා ඒවට වචන හොයලා පැහැදිලි කරන්න වෙනවා. එතකොට මේ කියන විදිහට පැහැදිලි කරගත්තාම බුදුන් වහන්සේ පෘථග්ජන පුද්ගලයා ප්‍රේම දෝෂ වලින් දුක් විඳින හැටි, ධානලාභී පුද්ගලයා උපදවා ගන්න නැතුව කෙටි කාලින සංසිඳීමක ඉන්න හැටි, සංසිඳන පුද්ගලයා දුකක් නැතුව ඉන්න හැටි මේ විස්තරය ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. අනතුරුව මේ දෙපැත්ත පිළිබඳව මෙන්න මේ වගේ ප්‍රකාශයක් උන්වහන්සේ වදාරනවා. අයං උච්චතිති ධික්කවේ නේඋස්සේනේති න පටිස්සේනේති න දූපායති න පජ්ජලති න අපජ්ජායති. අන්න ඒකේ තියෙන වචන කීපයක්. පජ්ජලති න පජ්ජලති, දූපායති න දූපායති. මේ මොනවද මේ කියන්නේ කියලා හොයාගත්තාම හරි ලස්සන බණ ටිකක් මේකේ තියෙනවා. මේ පෙන්වන්නේ බණ තේරෙන පුද්ගලයාගේ ක්‍රියාදාමයයි බණ තේරෙන්නේ නැති පුද්ගලයාගේ ක්‍රියාදාමයයි දෙක. මේක සාමාන්‍යයෙන් සිංහලෙන් ගන්නෙ දෘෂ්ටිගත වීම තුළින් යම් ආකාරයකින් ප්‍රතිවිරුද්ධ වෙයි. ප්‍රතිවිරුද්ධ වෙලා ඇලෙයි ගැටේ දෝෂ ආරෝපණය කොටයි. ප්‍රතිවිරුද්ධ නොවි සංසුන්ව සිටි. එක පැත්තකට පෙන්වනවා. අනිත් පැත්තකට ධාවනය කරන්නේ වෙයි. ධාවනය කරන්නේ පවෙන් ධාවනය කරනවා නෙමෙයි සසරේ දුවන්න හේතු වෙන කටයුතු කරනවා කියන්නේ. ඒ වගේ මේක නොකරන්නේ නම් නොදවන්නේ වෙයි. ඒ වගේ මේක දැවෙනවා නම් මේ දැවෙනවා කියන්නේ හදවතේ දුක් ගින්නෙන් දැවෙනවා කියන එක. දැල් වෙනවා. දැල් වෙන්නේ වෙයි නොදැල් වෙන්නේ වෙයි. ඒ වගේම තවත් වචනයක් පැහැදිලි කරවා දරනවා තුස්නාවිසින් ආකාරයට මුලා වෙන ආකාරයක්. සමහරට මේ වචනේ සඳහන් වෙන්නේ ලාමු කියන වචනකින්. සමාජයේ සාමාන්‍යයයි ලාමක දහමින් යුක්තයි කියලා කියනවා. ධර්මයේ තේරුණේ නම් මේ පුද්ගලයා ලාමක දහමින් යුක්තයි. තේරුම් ගත්ත පුද්ගලයා ලාමක දහමින් නිදහස් වෙනවා. දැන් ඒ ටික තමයි අපිට මේ කාලය තුළ පැහැදිලි කරන්න තියෙන්නේ. කතංච භික්ඛුවේ භික්ඛු උස්සේ නේති. කොහොමද මේ හුවා දක්වනවයි කියලා කියන්නේ. මේ උස්සේ නේති කියන වචනට පාවිච්චි කරන්න ඕන නැවත නැවතත් එහෙම කරනවා කියන අර්ථයෙන් තමයි මෙතන මේ හුවා දක්වනවා කියලා මම කතා කරන්නේ. මේ පිළිබඳව කතා කරනකොට මට ගන්න වෙන්නේ මේක දේශනා කරලා තිබෙන්නේ තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේවල් ආශ්‍රයෙන්. එබැවින් මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන පින්නතුන් මේවන විට තේරුම් අරන් තියෙන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකක්ද කියලා. ඒක නැත්නම් මෙතනින් හාට තේරුම් ගන්න බැහැ. ජීවිතයේ උපතින් සහ මරණින් කෙලවර වෙනවා. ඒක පුද්ගලයාගේ ජීවිතය. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර පහ නිරන්තරයෙන් ඉපදී නැසෙනවා. පැයක කාලයක් තත්පර වලට බෙදුවම තත්පර 60ක් තියෙනවා ඊටත් වඩා බෙදුවොත් 60ක් තියෙනවා ජීවිතේ එකක් වශයෙන් ගත්තට ජීවිතේ ඇසෙන් කනෙන් නාසෙන් උපදින අරමුණු සමූහකෙන් යුක්ත ස්කන්ධ පංචකයාගේ ඉපදින් මැරීම් රාශියක්. එහිදී සමාජයේ භාවිතා කරලා තියෙන රූප කියන්නේ ශරීරය කියන අර්ථයට, වේදනා සංඥා සංකාර නාම කියන අර්ථයට. මේකේ මොකද්ද සාවද්ද බවක් තියෙනවද වැරදි බවක්? මොකද එහෙම රූප ගන්න බෑ. මොකද දොරවල් 6ක තියෙන්නේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මේවා රූප හයක්. මේ රූප හය තමයි අපි සැප දුක් උපේක්ෂා වශයෙන් දොරවල් හයෙන් විඳින්නේ. ඒකට කියනවා වේදනාව කියලා. සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. මේ රූපයේ ස්වභාවය, ඇසේ නම් රූපයේ ස්වභාවය, කනේ නම් ශබ්දයේ ස්වභාවය, කැමැති දාකමයිද, නිල්ද, කොළපාටද, සුවඳද, ගඳද ආදී වශයෙන් හඳුනා ගන්න එක තමයි සංඥා කියලා කියන්නේ. මෙන්න මේ රූප වේදනා සංඥාවන්හිදී ඒවා තියෙන ප්‍රියාප්‍රිය බව නිසා සැප දුක් උපේක්ෂා වේදනා නිසා තමයි අර ප්‍රේම දෝෂ හේවත් ඇලීම ගැටීම හටවන්නේ හටගන්නේ. කැමැතිනම් ඇලෙනවා, අකමැතිනම් ගැටෙනවා. මේකට කියන්නේ සංකාර කියලා. මේ රූප වේදනා සංඥා සංකාර අංකාර හතරෙන් යම් අරමුණක් ඔබ විශ්ලේෂණය කරගන්නේද ඒ සිද්දන සිද්ධිය එහෙම්මම වාර්තා කරන කෙනෙක් අපව වාර්තාකරුවෙක් වගේ විශේෂයෙන් දැනගැනීම විඥාන කියලා කියනවා. දැන් මේ මෙතනින් එහාට මේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මම කොට ගන්නවා නම් ඒකයි මෙතන පැහැදිලි කර වදාරන්නේ මේන වගේ අර්ථයක් ඒකේ තිබෙනවා එකක් විතරක් කියන්නම් මම ඉද බික්කවේ බික්කු රූපං අත්තනෝ සමනුපස්සත රූපාන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං මේකට සිංහලෙන් කියන්න තියෙන්නේ රූපේ මමය මම රූපය රූපේ තුල මායත මාතෘ රූපය ඇත වේදනාව මමය මම වේදනාවය වේදනාව තුල මායත මාතෘ වේදනාවය ඇත සංඥා සංකාර විඥානටත් එහෙමයි මෙන්න මෙහෙම මේ ශනිකෝ උපදින රූප දනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකයට එනදේ සතුට දුක කනගාටුව එහෙම නැත්නම් ලෝභයේ දේසේ මෝහය නැත්නම් රූපයේ ශබ්දයේ ගන්ධරයේ ස්පර්ශ ඕන දෙයක් ඒ ඕන දෙයක් සංකේතවත් කරන්න තමයි ඒතං කියලා කියන්නේ ඒතං මම ඒ මගේ ඒතවහං අස්මි ඒ මම ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මේ අන්න ඒකට තමයි මෙතන පෙන්වන්නේ මේ මම කොට ගන්නව නැත්නම් හුවා දක්වනවායි කියන එකෙන් පෙන්වන්නේ එතකොට මේ හුවා දැක්වීම තුළ මොකද වෙන්නේ ඒ පුද්ගලයාට සැනසීමක් හම්බ වෙන්නේ නැහැ ඒ පුද්ගලයා යන්නේ වැරදි පාරක් එතකොට පුතග්ජන පුද්ගලයාගේ දර්ශනය මේක අන්න ඒක තුළ තමයි ඔවුන් දුකටපත් වෙන්නේ මේ හැම දෙයක්ම අර සාමාන්‍යයෙන් සමාජයේ තියෙන මටමයි හැම දෙයක්ම වෙන්නේ කියලා කතාවක් ඔය විහිළුවට කියන. අන්න ඒ වගේ ලාභයේදී අලාභයේදී සැපතේදී දුකේදී ඕනෑම කාරණයකදී මොකද වෙන්නේ? මේ බාහිර සංසිද්ධියක් මුල් කරගෙන මේක මගේ මම මගේ ආත්මකට ගැන්වෙන් නැවත නැවතත් විඳවනවා එකට තමයි හුවා දක්වනවායි කියලා කියන්නේ. ඒ පුතග්ජනයා සතු ලක්ෂණය. මේක අනිත් පැත්ත තථාගතයන් වහන්සේ වෙනත් ආකාරයකට හොඳට පැහැදිලි කරලා තියෙනවා. කතංච බික්කවේ බික්කුන්න උස්සේ නේති. කොහොමද එතකොට මේක මේ හුවා දක්වන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්නේ? ඒ පිළිමත තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ ඉද බික්කවේ බික්කු රූපං න අත්තනෝ සමනුපස්සති. න රූපාන්තං වාත්තානං න අත්තනිවා රූපං න රූපවස්මින් වා අත්තානං. අන පදයක් පාවිච්චි කරලා තියෙනවා. ඒකේ නොය කියන අර්ථය. ඒ වර්තමාන අරමුණෙහිදී හම්බ වෙන රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ හතුරා හෝ මිතුරා හෝ ඒක හුවා දක්වනවා කියන්නේ නැවත නැවතත් ගනිමින් අපි එකට කියනවා සාමාන්‍යයෙන් තලු මරනවා කියලා කතා කරනවා. නැත්තම් ගහම වමාරා කරනවා කියන වචනකුත් ගම්බදවිහාරයේ පවතිනවා. නැවත නැවත වමාරා කරනවා කියන එකේ තේරුම දැන් ගවයා කියන සතා තනකොළ ආහාරයට අරගෙන හපාන හපාන ගොඩ ගහ ගන්නවා. උට තියෙනවා වෙනම ආහාර ජීර්ණ නොනාමාශය. වාඩි වෙලා ඉන්න ගමන් මොකද කරන්නේ? මේකෙන් ටිකක් අරගෙන හොඳට හපලා තරු මරලා ඒක ආපහු ආමාශයට යවනවා. මේ ගබඩා කරන තියෙන තැනින් ආපහු අරගෙන හපන එකට තමයි වමාරා කරනවා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ගවයින් සඳහා. මිනිසුනුත් මොකද කරන්නේ? ලෝභයේ දේසේ මොහේ ආදී දේවල් තියාගෙන ආපහු අරගෙන මේක භුක්ති විඳිනවා නම් තරු මරනවා නම් අර ගවයා වගේම වමාරා කෑමක් කරන නිසා තමයි මම මේකට යොදන්නේ. ඒ තියලා තියෙන නිසා ගන්න පුළුවන් අරන් ආපහු වමාරා කරන්න පුළුවන්. මේ තමයි හුවා දැක්වීම කියන එකේ තේරුම. නමුත් හුවා දක්වන්න බෑ කියන්නේ නැත්නම්. එතකොට එහෙමනම් ඊළඟ පදයෙන් පෙන්වන්නේ කුමක්ද? මේ ශාසනය මේක තේරුම් ගත්ත පුද්ගලයා රූපය ආත්මය වශයෙන් දකින්නේ නැහැ. ආත්මය රූපය වශයෙන් දකින්නේ නැහැ. රූපය තුල ආත්මය තියෙනවා කියලා දකින්නේ නැහැ. අනේ හැම පැහැදිලි කරනවා. වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොටමත් මෙහෙම නහුවා දක්වනවා. නැවත නැවත ගන්නට තියන්නේ නැති විදිහට නහුවා දැක්වීමක් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දානවා. අපි මේක පාවිච්චි කරන හැටි තේරුම් ගන්න. ඉතුරු කාරණාවලට අපිට යන්න කල් තියෙන ආකාරය අනුව ඇයි මෙහෙම වෙන්නේ නැත්තම් මෙහෙම පාවිච්චියක් සිද්ධ වෙන්නේ කියන එක තේරුම් ගන්නවා. මේක තමයි අර මම ඔබට පෙන්වුවේ බිඳුවෙන් පටන් ගන්නා වූ ප්‍රස්ථාරයක ක්‍රමෙන් ඉහළට යන රේඛාවක්. අන්න ඒ වගේ මේ පුද්ගලයා ජීවත් වෙන්න ගිහින් මේ කාරණා අල්ලා ගන්නකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ලාභාලාභ සැපදුක් නිඳා ප්‍රසංස වශයෙන් අල්ලා ගන්නකොට හුවා දැක්වීම සංඛ්‍යාව ඉහළ යනවා. විසාකාවට බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කර වදාළේ කොහොමද? යේ සංකෝ විසාකේ සතං ප්‍රියාණේ සතං තේ සඳුක්ඛානේ කියලා. ජීවත් වෙන්න ගිහින් මෙහෙම හුලා දක්වන ඇලෙන හෝ ගැටෙන කාරණා 100ක් ඇති කරගත්තොත් ඔහු ජීවිතයේ දුක් 100කින් විඳින්න වෙනවා. දැන් මට පෙනෙන්නේ අර පස්තරේ අවුරුදු 60ක් 70ක් යනකොට 100 නෙවෙයි 1000ක් 10000ක් විතර දක්තියි. මේ පෙනෙන රසන රහසක් තියෙනවා. ජීවිතේ නෙමෙයි බුදු සමයේ දුක්. ජීවිතේ මේ අල්ලා ගන්නා කාරණා සංඛ්‍යාවේ අඩු අනුගත් කල අඩු කෙලස් ඇති සත්‍යෝ කියනවා. වැඩි කරගත්තාම දුක් වැඩි. මේ නිසාම තමයි මම පෙන්වන්නේ ලදරුවාට වඩා තරුණයා තරුණයාට වඩා මැදිවිය කෙනා මැදිවිය කෙනාට වඩා මහල්ලා මේ ජීවිතේ පෘථග්ජන සමාජය තුළ විඳවනවා වැඩි. මෙන්න මේකෙන් අතමිදිලා ගත කරන ජීවිතයක් ගත කරන්න තමයි මිනිසුන් සඳහා බුදු පියාණන් වහන්සේ නිවීම කියලා කක් පදාලේ. නිවීම ජීවිතයෙන් එහා පැත්තට තියන් ඉන්නවා. ජීවිතේ නිවීම අනාගත ජීවිතයකට අලාගත බුදුහාමුදුරන් කෙරෙහි බලාපොරොත්තුවක් තියන් ඉන්නවා. දැන් ඒකෙන් පෙන්වන්නේ මේ ජීවිතේ ලෝභ දේශ මොහ සහිතයි කියන එකනේ. එහෙනම් මේ ජීවිතයේ දුකින් මිදීමක් නැහැ කියන එකනේ. ඒක වැරදි අවබෝධයක්. එතකොට මේ අරමුණට තබපු දෙයක් නැවත ඉපදීම තුළ තමයි අර හුවා දැක්වීම ඔස්සේ මේ දුක් හටගන්නේ. ඒ නැවත උපදින්න තියෙන නිසායි නැවත උපදින්නේ. නැවත උපදින්න තියන්නේ නැත්නම් මෙලොව වශයෙන් නැවතින් උපදින්නෙත් නැහැ. ජීවිත අවසානයේ නැවත උපදින්න කාරණේකුත් නැහැ. දැන් බුදුසමයේ නුගන්නන්නේ පුනර්භවය නැති කිරීම කියලානේ පෙන්වන්නේ. පුනර්භවය නැති කරන්නේ මේ ශරීරයෙන් එහාට යනවා නේද? පවේ විතරක් නෙමෙයි මේ ප්‍රමාදයේ පවතින පුතග්ජන පුද්ගලයාට පිනෙදිත් මේ ප්‍රමාදයේ පවතිනවා. පිනෙදි විතරක් නෙමෙයි ධානලාභය තුලත් ධර්මයේ තේරුම් ගත්තේ නැති ලෞකික ධානලාභය තුලත් මේ ප්‍රමාදයේ වෙනත් ආකාරයෙන් පවතිනවා. එතකොට උන්ට හුවා දැක්වීම ඇරුණාම මමත්වෙන් ගෙන හේතු ඉදිරි කිරීම ඇරුණාම මග මමත්වෙන් නොගැනීම තේරෙන්නේ නැහැ. අපි මේක මෙතන කතා කරමු මෙහෙම. මා ඔබට ඉදිරිපත් කළ වචනයක්. ඒතං මම ඒතෝ අහං අස්මින් යසොමේ අත්තා. මේ ත්‍රිපිටක ග්‍රන්ථවල තියෙනා මේ පාලි පාදය තමයි මිනිසුන්ගේ නම ගෑවීම සංකේතවත් කරන හොඳම තැන. එය මගේ, එය මම, එය මගේ ආත්ම. අපි හැම මොහොතකදීම මේ දේවල් බාර ගන්නවා. මට බැන්න, මට ගැව්වා, මට පාඩුවක් කළා, මට නින්දාවක් කළා. ඒ මට කියන්නේ ශරීරයට නෙමෙයි. බාර ගැනීමමයි මම. නින්දාවමයි මම. ප්‍රශංසාවෙක් ඇලෙනවා නම් ඇලීමමයි මම. අලාභයේදී එකත් එක ගැටෙනවා නම් ඒකමයි මම. ඒක මගේ වුණාම මම වෙනවා, මම වුණාම මගේ ආත්ම වෙනවා. මිනිසාට දුක් ගෙනත් දෙනු ලබන්නේ ලෝකයේ තිබෙනා වූ මේ ධර්මතා නෙමෙයි. ඒවා මගේ, මම වගේ ආත්ම වශයෙන් ගැනීමයි. අන්න අපි දුකටපත් වෙන හැටි. ඒකට ඒතන් මම ඒතහමස්මින් ඒසෝමේ අත්තා කියනවා. පාලියෙන් සිංහලින් ඒකට ඒ මගේය, ඒ මමය, ඒ මගේ ආත්මය කියලා කියනවා. ඕකට තමයි නিত্য සුඛාත්ම කියන්නේ. සංස්කාරයන් කියන්නේ මේවට මේවා නিত্য සුඛාත්මයෙන් ගත්ත පුද්ගලයාට විඳවන්න වෙනවා. මොකද බුදු පියාණන් වහන්සේගේ කියන්නේ මේ සංස්කාරයන්ගේ අත තත්ත්වයේ නিত্য සුඛාත්මනේ මේ අනිත් දුක්ඛානාත්මයි. මේ විඳවන්න හේතු ඉතුරු වීම සිදු වෙන්නේ මමත්වෙන් අරගෙන කටයුතු කිරීමේදී. එතකොට අවසන් වෙන්නේ ඉදිරියට පෞ සිද්ධ වීම, පින් සිද්ධ වීම, ධ්‍යාන කුසල් සිද්ධ වීම ඔස්සේ සතර ගමනට හේතුව අපි ඉතුරු කරනවා. කාබන් කොලයක් තියලා උඩින් ලියනකොට යටිනුත් ලියනවා වගේ මේ වැඩේම, මේ කරන කාර්යයේදීම භවගාමිත්වයට හේතු ඉතුරු වෙනවා. මේකට කියන්නේ කර්ම රැස් කරනවා කියලා. තථාගතයන් වහන්සේ වදාරනවා කම්මක්ඛය දුක්ඛක්ඛය. කර්මක්ෂය කිරීමෙන් තමයි දුක්ෂය කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එහෙනම් බෞද්ධයෝ බණ අහලා ඉගෙන ගන්න ඕන කර්ම රැස් වෙන්නේ කොහොමද? කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාව කුමක්ද කියලා. වර්තමාන ලෝකයේ සැනසීම සඳහා නම් බහුතරයක් සමාජයේ කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාව තේරුම් අරගෙන මේ වැරදි පැත්තට යන හුවා දැක්වීම වෙනුවට හුවා නොදැක්වීම පැත්තට යන්න වෙනවා. තව වචන කිහිපයක් එක තිබෙනවා. ඒක පැහැදිලි කරන්න මම මේ විස්තරය කරනු ලබන්නේ. ඒ නිසා අපි මේ ධර්මයේ තේරුම් ගත්තයින් පසුව තමයි මේ කන්ති හේවත් ඉවසීම. ප්‍රතික්‍රියාවකට නොයා, ගැටුමකට නොයා සංසිඳීමේ ක්‍රියාවලියට එන්න පුළුවන්කමක් තියෙන්නේ නිකන් නෙමේ ධර්මයේ සරණින්. ධර්මය කියලා කියන්නේ ධර්මයේ තියෙන අකුරු හතර හරි, ධර්මයේ අඩංගු පොතපත හරි, සූත්‍ර හරි නෙවෙයි. ඒවයින් ඉතාශ්‍යුම් දෙයක් උගන්වනවා. මේ හැම එකෙම උගන්වන්නේ එකම ධර්මයක්. ඒ තමයි සංස්කාරයන් අනිදුක්ඛානාත්මය. සංසිඳීම සඳහා තථාගතයන් වහන්සේ ලෝකෙට හඳුන්වා දුන්නා වූ ධර්මය වෙන්නේ සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය. සංස්කාරයන්ගේ අනිත්ව අනාත්මය කියන්නේ ඔබේ ඇහැට පේන දේ වල කැඩි බිදි දිරා යාම නෙවෙයි. ඒවට සංස්කාර කියන්නේ. ඒවට කියන්නේ සංකාර හේවත් කසල කියලා. සංස්කාර කියන ඒවා තියෙනවා රූප දනා සංඥා සංස්කාර සංකාර කියන ස්කන්ධයට එන දේවල්. ඒකට එන්නේ වට විටක පිනේනවා, විටක පවේනවා, විටක ධානයේනවා. අන්න ඒවට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ එන දේවල් අල්ලගත්තාම ඒවා මගේ, මම වගේ ආත්ම වෙනවා. අන් දුක් ඇති වෙන හේතුව. ඒව අල්ලගන්නේ නැත්නම් ඒ අල්ලගන්නේ නැති මේ ක්‍රියාකලාපයේ අනුගමනය කරන්න කියලා පෙන්වන්නේ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දත්තබ්බං. මනා නොවනින් මේ එන මොහොතේ ඒක මමත්වෙන් ගන්න නැතුව ඉන්න අර මේ දෙවෙනි විචේදී පෙන්වන්නේ මමත්වෙන් ගන්න නැහැ කියලා. එතකොට හුවා දැක්වීමක් හෙවත් නැවත හටගන්න හේතුවක් ඉතුරු වෙන්නේ නැහැ. එබැවින් අනිත්‍ය යනු කෙස්ලොම් නිය දත්තල සිදු මේ ඇහැට පේන දෙයක් නෙවෙයි. අනිත්‍ය යනු දත් ඇටීම හෝ කෙස් සුදු වීම නෙවෙයි. ඒක ඇහැට පේන අනිත්‍යක් නෙවෙයි. මේ පෙන්වන්නේ යදා පඤ්ඤාය පස්සති. නොනින් දකින අනිත්‍ය. නොනින් දකින අනිත්‍ය ලෝභයේදී ලෝභය අනිත්‍ය බලන්න වෙනවා. ද්වේෂයේදී ද්වේෂය අනිත්‍ය බලන්න වෙනවා. මෝහයේදී මෝහය අනිත්‍ය බලන්න වෙනවා. රූපකාමයේදී, ශබ්දකාමයේදී, ගන්ධකාමයේදී ඕනෑම උපදීයකදී මේවට කියන්නේ උපදී. නැත්තම් කෙලෙස්. මේ කෙලෙස් සම්බන්ධයෙන් පෘථග්ජනයාගේ දැක්ම නිත්‍ය සුඛාත්ම ඔහු කෙලෙස් රැස් කරගන්නවා. කෙලෙස් සම්බන්ධයෙන් බුදුවරුන්ගේ දැක්ම අනිදුක්ඛානාත්ම ඔහු පටිසෝතගාමීන් වෙනවා. මේ ටික යම් පුද්ගලයෙකුට ධර්මදේශනා ගණනාවක් අසා තේරුම් ගන්න පුළුවන් නම් ඔහු තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දුක්වලට හේතුව අයින් කරගෙන මේ ජීවිතය තුළම දුක් නිවා ගන්නට සමත් වෙන ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙනවා ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව. ස්ත්‍රී පුරුෂ ભેදයක් ඒකට නැහැ. ඒකට ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેද සම්මුතිය සකස් වෙලා තියෙනවා එහෙම තිබුණාවයි. සමාජයට අවශ්‍ය නිසා එහෙම සකස් වෙලා තිබෙනවා. නමුත් ධර්මයේ කියන එකේ තේරුම මොකද්ද? ධම්මන්තරණං ගච්ඡාමි කියන එකේ තේරුම ස්ත්‍රියට වෙනයි, පුරුෂයාට වෙනයි, ගිහියාට වෙනයි, පැවිද්දාට වෙනයි කියලා දේශනා කරලා නැහැනේ. හැමෝටම දුකින් මිදීම සඳහා ධර්මයේ සරණ. එබැවින් අපි හොයාගන්න ඕනේ ඊළඟට මොකද්ද මේ ඊළඟ කාරණේ කියන එක. අපි දැන් කතා කළා මමත්වෙන් ගැනීම හුවා දැක්වීමයි, මමත්වෙන් නොගැනීම හුවා නොදැක්වීමයි. කතංච බික්කවේ බික්කු පටිස්සේ පටිස්සේ නේති. මොකද්ද මේ පෙන්වන්නේ? මේකෙන් පෙන්වන්නේ කොහොමද මේ ප්‍රතිවිරුද්ධ වීම කියන එකෙන් පෙන්වන්නේ. ඒකේ සාමාන්‍යයෙන් තියෙන වචන ටික තියෙන්නේ නම් තේරෙන්නේ නැති අර්ථයකින් අක්කෝසන්තං අපච්ඡාකෝසන්ති, රෝසන්තං පටිසරෝසෙtti, බණ්ඩන්නම් පරිබණ්ඩන්නති, එවං කෝබික්කවේ බික්කු පටිස්සෙන්නේති. ඒකෙන් පෙන්වන්නේ රැව්වොත් රවනවා, ඇනුම් පදයක් කිව්වොත් ඇනුම් පදයක් කියනවා, බැන්නොත් බනිනවා, පහර දුන්නොත් පහර වෙනවා. අන්න ප්‍රතිගාමී ක්‍රියාමාර්ගය. ඒක තමයි අර බව ගාමිත්වයට නැත්තම් දුකටපත් වීමට හේතුව කියලා පෙන්නලා තියෙන්නේ. ඕන බණදන් නැති අය මේක තමයි පාවිච්චි කරන්නේ. ඕනෑම ප්‍රශ්නයකට විසඳීමකදී කැත්තට පොල්ල ක්‍රමයට තමයි ප්‍රශ්නයක් විසඳා ගන්න යන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ වදාරනවා කතංච බික්කවේ බික්කුණ පටිස්සේනේති. කොහොමද මේක නොකර ඉන්නේ? ඒකදී පැහැදිලි කරලා වදාරනවා. යම්කිසි ඒ වගේ ඇදපළුදු කියන්නේකට ඇදපළු නොකියන්නේද? පරිභව කරන්නේකට පරිභව නොකරන්නේද? කලහ කරන්නෙක් සමග කලහ කරන්නේ නැද්ද? විරුද්ධවන පුද්ගලයෙ සමග විරුද්ධවන් නැද්ද? ආන්න බුදුහාමුදුරුව පැහැදිලි කරවලා දානවා මේක මෙකටන ආකාරය. මේක ක්‍රියාත්මක කරන්න ඕන මැරිලා නෙමෙයි. මේ ධර්මතාවය ක්‍රියාත්මක කරන්න ඕන අනාගත බුදුහාමුදුරුව ඉස්සරහා නෙමෙයි. දැන් මේ කෝදේදී දේශේදී මෝහේදී තමයි මේ නොකිරීම. අවේරණච සම්මන්ති කියලා පෙන්නන්නේ වෛර නොකිරීමෙන් සම්සිඳනවායි කියලා. කොහොමද නොකර ඉන්නේ? මම ආපුවම මට නොකර ඉන්න බෑ. මට හිතෙන්නෙම ගහන්න බනින්න කපන්න කොටන්න. අන්න සිහිය නෑ, ප්‍රමාදයි. එහෙම මම කොට ගත්තොත් අර හේතු ඉතුරු වීම සිදු වෙනවා. ඒක කර්ම රැස්වීම. අන්න බුදු පියාණන් වහන්සේ මේ හිතට එන දේ කායට වචනට නොදී උපසමනය කරන්න කියන්නේ වහාම සංසිඳවන්න. මේ සිතට එන ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් නැති වෙන ස්වභාවයක් තිබෙනවා. නමුත් මේ නැති වෙන ස්වභාවය අල්ලගත්තත් නැති වෙනවා, අල්ලගත්තේ නැසත් නැති වෙනවා. එනිසා ඒ ස්වභාවික නැතිවීම නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. අල්ලගත්තොත් නැති වුණොත් අනිත්‍ය නෑ, අනිත්‍ය කොට ගැනීම තුළ කර්ම රැස් වෙලා නැති වෙනවා. අල්ලගත්තේ නැතුව නැති වුණොත් කර්ම රැස් වෙන්නේ නැතුව දුකට හේතු රැස් වෙන්නේ නැතුව නැති වෙනවා. ඒකට තමයි නොනින් දකින අනිත්‍ය කියලා කියන්නේ. එතකොට මේ දෙපැත්තක් පෙන්වන්නේ මේ චරිත දෙකක දෙආකාරයක් තථාගත බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ. ඉතුරු පද දෙකත් අපි ගන්න ඕනේ, ඒ නිසා කාලය අපි ගනිමු. කතංච බික්කේ බික්කු දූපායති. මේ දූපායති කියන එකේ තේරුම දුන් දානවා කියන එක. නමුත් ඉතින් අග්නිවාරජ්ජාජ සූත්‍ර කපිවාරජ්ජ සූත්‍රයේ සම්දුපායක සම්පතම උපායද කියන්නේ මේකම වෙන්න පුළුවන් සමහර අප නෙමෙයි. සාමාන්‍යයෙන් ඔබට මෙහෙම තේරුම් ගන්න පුළුවනේ. ඒක කිව්වම තේරෙනවා. පළමුව ගින්නක් හටගන්නේ නැහැ. ඉස්සෙල්ලා දුම් දාලා රත් වෙලා තමයි ගිනිගන්නේ. එතකොට මේ දුම් දානවා කියන වචනේ තේරුම අන්න එහෙම අර්ථයක්. යම්කිසි ගැටලුවක් ඉස්මතු වෙන්නට එකවර ඉස්මතු වෙන්නේ නැහැ. ඒක අභ්‍යන්තරයේ සංසරණය වෙනවා. කතා බහ වෙනවා. පැසවෙනවා. යම්කිසි සීලිය නසා ගන්නට තීරණය කරන්න එකපාර සීලිය නසා ගන්නෑ. මාස ගණනක් තිස්සේ ඉත ඇතුලෙන් මේක ගෙනියනවා. ඒ වගේම පාතාල කලි දෙකක් අතර මරා ගන්න වෙඩි තබා ගැනීම එක දවසට සිදු වෙන්නේ නැහැ. ඔවුන් කලක් තිස්සේ උනොන්ට විරුද්ධව හිත ඇතුලෙන් මේ විරුද්ධවාදිකම් ගෙනියනවා. අන්න ඒක තමයි මේ දූපායති කියලා කියන්නේ. බහන්නේ කෙසේ දුම් දමන්නේද? මම යන්නේ ඇතිවත්ම මේ ප්‍රකාරයෙන් මම වෙමි. මගේ වෙමි. මගේ ආත්මෙමි. ආ මම මූලික කොටගෙන හිතනවා. මම මෙහෙමයි කරන්නේ. මට පරාජයක් කළා. මගේ කණ්ඩායමට හානියක් කළා. ඉතින් ඒ නිසා උන්ට එකට එක කරන්න ඕන. මේ තමයි. දිවාරාත්‍රි දෙකේ මිනිසුන්ගේ ජීවිතේ මේ දුම දමන්නේ නැද්ද? දුම් දමනවා. දුම් දමනවා නම් ඊට පස්සේ සිදුවෙන සිද්ධියකුත් තියෙනවා. ඒක අපි හොයලා බලන්න ඕන මොකද්ද කියලා. දුම් දැම්මොත් සාමාන්‍යයෙන් ඊට පස්සේ ගිනි ගන්නවානේ. ඒ නිසා අපිට මේ ගිනි ගන්නට ඉස්සෙල්ලා දුම් දැමීමේම නවත්තන්න පුළුවන් නේද? එහෙනම් ලෝභ ගින්න, දේශ ගින්න, මෝහ ගින්නෙන් ජීවිත ගිනිගෙන දැවෙන යන එක නවත්තන්න පුළුවන් මේ අර නවත්තන්නේ මම නිසා නෙවෙයි, මම නොවන නිසා. ඔබට දේශේ මම කොට ගත්තොත් අවුල් හදා ගන්න පුළුවන්. තවත් අය සමග. ඔබට දේශේ මම කොට ගත්තේ නැත්නම් එතන සංසිඳෙනවා. සංසිඳුනහම දෙවෙනි පියවරකට යන්න බැහැනේ. දැන් කෙනෙක් බැන්නොත් තමයි බනින්නේ. බැන්නහම ඊවසොත් තව යාට අමුද්‍රව්‍ය දුන්නේ නැති වෙනවා. ඒකට නිහඬව ඉන්න වෙනවා. පහර දුන්නොත් නේ පහර දෙන්නේ. බුදුන් වහන්සේ වදාරනවා මේ විවිධ සූත්‍රවල කිපියෙකුට පෙරලා නොකිපෙන්නේද? කිපියෙකුට කියන්නේ කිපුන පුද්ගලයෙකුට. ඔහු තමයි දිනන්නා කියලා කියන්නේ. දෙන්නම දිනනවලු ඒ පුද්ගලයා. කිපුන පුද්ගලයාට කිපේද? පහර දුන්න පුද්ගලයාට පහර දුන්නේද? ඒකට කියන්නේ බෙදාගෙන කනවායි කියලා තවත් සූත්‍රයක වෙනලා තියෙනවා. අපේ සමාජයේ තියෙන ජීවිතේ බෙදාගෙන කන එක. සැමියා සහ බිරිඳ බැන ගැනීමෙන් ගහ ගැනීමෙන් දවල් රාත්‍රී දෙකේ බෙදාගෙන කනවා. අසල්වාසීන් ප්‍රශ්නයක් ඇති කරන දෙපැත්තට බැනගෙන ගහගෙන බෙදාගෙන කනවා. මේ බෙදාගෙන කන්න ගියාම දෙවොල්ලම දුකටපත් වෙනවා. මේක තමයි ගිනිගෙන දැවීම. මේක දුරදිග යන්නේ ඇතුළත සතියක් සමාරක් මාසයක් සමාරක් සිතින් ගෙනහිල්ලා. ඒක තමයි මේ දූපායති කියලා කියන්නේ. මමත්වෙන් සිටීම. මමත්වෙන් සිටීම තුළ කවදාවත් ඒක සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඊළඟට පෙන්වනවා කතංච බික්කේ බික්කුන්න දූපායති. කොහොමද මේ දුම් දමන්න හේතු වෙන්නේ නැතුව ඉවර කරන්න කියන එක පිළිබඳව. එතෙන්දී උන්වහන්සේ වදාරනවා අස්මීති බික්කවේ අසති ඉත්තස්මීති න හෝති. සිංහලෙන් අපි ගමු. මම යන නැතිවත්ම මේ මම ප්‍රකාරයෙන් සිටීම නොවේ. මෙබඳු වෙමි නොවේ. මම මෙහෙමයි මෙහෙමයි කරන්න කියන අනාගත හැලසොම ඉතුරු වෙන්නේ නැහැ. අන්න එහෙම මමත් වෙන සිතක් නැත්නම් මේ සිත අපට ඉඩ කර ලබා දෙනවා මේව හිතින් අතුරුදහන් වෙන්න. මේ කර්මක්ෂය කිරීම නැත්නම් කෙලෙස් නැසීම කියන එකේ තේරුම මේ ධර්මයේ සරණින් මේව හිතින් අතුරුදහන් වෙනවා. යලි හට ගන්න නැති විදිහට අර පෙන්නනේ තල්කඳක මුලින් කපා දෙමු වාසේ නැත්නම් තල්කතක් අගින් කපපුවම ආපහු අතු දාන්නේ නැහැ කියලා. ඒක තමයි සංසිඳීම කියන වචෙන් පෙන්නන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් සංකේතවත් කරන්නේ මේක. මේක බන කියලා කියන්නේ අහලා සාදු කියලා ගෙදර යන්න තියෙන දෙයක් නෙමෙයි. වර්තමාන සමාජයේ අත්දවසේ පින්කම් ගෙදරක 3 මාස පින්කම් ගෙදරක ධර්මශාලාවේ බන අහලා සාදු කියලා ගෙදර යනවා. මොකක්ද ගෙනියන්න දෙයක් නෙමෙයි. නමුත් මේ ජීවිතේට මේක අරගෙන ගෙදර ගෙනියන්න ඕන. විහාරස්ථානයේ පින්කම් කරලා ගෙදර ගෙනියනවා විතරක් නෙමෙයි ධර්මයත් අරන් ගෙදර යන්න ඕන. එතකොට අර සැමියා සහ බිරිඳ අතර දුන්දා ගන්න එක එහෙම නැත්නම් ආපහු ගිනි ඇවිල්ලෙන එක නවත්ත ගන්න පුළුවන් කමක් තියෙනවා. බලන්න බුදු පියාණන් වහන්සේ මේ කතා කරලා තියෙන්නේ බණක් කියලා මොකද්ද කියලා. බණක් කියන්නේ චරිත කතාවක්ද? ජාතක කතාවක්ද? බණක් කියන්නේ අපේ ජීවිතය පිළිබඳ කතා කරන එක. අපේ ජීවිතේ දුකටපත් වෙන ආකාරය කියලා දීලා ඒකෙන් මිදෙන්න ඔබ ක්‍රමයක් අනුගමනය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මනා මාර්ගයක් පැහැදිලි කරලා දෙන එක. ඒ නිසා පැහැදිලි කරලා දාරනවා මෙතෙන්දී එමනම් දුම දාන්නේ කොහොමද? මමත්වෙන් හිටලා කපන්න කොටන්න පරිගන්න එකට කරන්න ගියොත් අවසන් වෙන්නේ නැහැ. ඒක කරන්නේ නැත්නම් නදූපායති. ඒක බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම දූපායති නෙමෙයි වික්ෂුන් වහන්සේලාට හොබට. නදූපායති ප්‍රයා මාර්ගයේ ක්‍රියාත්මක කරන්න කියලා. ළඟට තවත් එකකට යනවා. තවත් දෙකකට යනවා. කතංච බික්කේ බික්කු පජ්ජලති කතංච බික්කේ බික්කු නත් පජ්ජලති. කොහොමද ඇවිලෙන්නේ කොහොමද ඇවිලෙන්නේ නැත්තේ? මේ ලස්සනට පෙන්ලා තියෙන්නේ. මමත්ෙන් අරගත්තම අර මම කීවේ යම් කිසි විදියකින් හිත ඇතුළත ප්‍රශ්නයක් අරන් යනවා. ගැටෙන මට මේ ජීවත් වෙලා වැඩක් නැහැ. මම දිනසා ගන්නවා. අද නෙමෙයි අවසානයේ උතෙන් රාහම හිර වෙනවා දිනසා ගන්න වෙනවා. දෙපිරිසක් අතර ඇති වෙනා ගැටුමකදී විශේෂයෙන් පාතාලේදී. මෙහෙම ගිහින් කතා කරගෙන අන්තිමට මොකද මේ මරා ගන්නවා. අර තමයි මේ දැවෙන හැටි. මේ දැවීමෙන් නිදහස් වෙන්න නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත අයට නොදෙවි ඉන්න පුළුවන් මාර්ගයක් සකස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. මේ නප්පජ්ජලති කියන වචනෙන් පෙන්වන්නේ ඒක ක්‍රියාවට නොනගා අවසන් කරන්න ඕන. මේක තමයි සංසිඳවීම. තේසං ූපසමෝ කියන්නේ මේ සංසිඳීමේ සැප කියන එක. අවසන් පදේට අපි එනවා. කතංච බික්කේ බික්කු අපජ්ජායති කතංච බික්කේ බික්කු න අපජ්ජායති. අවසන් වචනෙට එනවා. මේකෙන් පෙන්වන්නේ යම්කිසි කෙනෙක් මේ හැඟීම් සම්බන්ධයෙන් මමත්වෙන් Tamanට සිදු වෙන්නේ පාඩුවක් ආදී වශයෙන් කෙනෙකුට රිදාන වශයෙන් හිතනවා කියන එක ලාමක බව කියලා. ලාමු කියන වචනේ පාවිච්චි වෙන්නේ ලෝභ දේශ මෝහ මූලිකව හිතනවාට. එතකොට ලාමක බව හිතන්නේ බණ තේරුම් ගත්තේ නැති අය. එතකොට තමයි ප්‍රශ්නේ දුරදිග යන්නේ සහවුල් ඇති වෙන්නේ. අවසානයේ පැහැදිලි කරවලා දාරනවා එහෙම මමත්වෙන් හිතන්නේ නැත්නම් ඔහුගේ අස්විමානේ කියන්නේ මම කියන හැඟීම ප්‍රහීන වූ වෙනවා. එතකොට ඔහු කෙනෙකුට ආපහු අර වගේ ප්‍රතික්‍රියා දක්වන්න හිතෙන්නේ අර තල් ගස මුල් අගින් කපා දාපුවම දළුලි යනවා නැතුව වගේ ආපහු එන්නට හේතු ඉතුරු වෙන්නේ නැහැ. මේ ඉතුරු වෙන්නේ නැති හේතු මුල් කොටගෙන මොකද වෙන්නේ? ඔහු සංසිඳන පුද්ගලෙක් බවට පත් වෙනවා. මේකට පෙන්නනවා ලාමක ගති නැති ලාමකකට හිතන්නේ නැති උසස් චින්තනයෙන් යුක්ත කියන එක. මේකට වචන දෙකක් මම යොදන්නම් අවසාන වශයෙන්. තථාගතයන් වහන්සේ ලෝක පහළ වෙන සමයේදී මිනිස්සු යම් යම් ක්‍රම හොයාගෙන හිටියා. පව පින ධානය ඔස්සේ ඉස්සරහට යන්න. නමුත් උන්ට මේක තුළ තිබුණා මායා රැකගත්ත නැත්නම් මායාව විසින් අටව කුගුලා. ඒකට කියන ආත්ම දෘෂ්ටිය කියලා. රූප වේදනා සංඥා සංකාර විඥානමයි මේවට පහළ වෙන්නේ. ඒක මමත් වෙන ගන්න එකට කියන ආත්ම දෘෂ්ටිය කියලා. ආත්ම දෘෂ්ටිය තුළ ලෞකික සෝයක් ලැබුණාම ලෝකෝත්තර සෝයක් කාටවත් නැහැ. ලෞකික සුවේ 16න් 1යි ලෝකෝත්තර සුවේ 16න් 15යි කියලා ත්‍රිපිටකය පෙන්වලා තිබෙන්නේ. ආත්ම දෘෂ්ටියෙන් අනාත්ම දර්ශනයට මාරු වෙන එකට තමයි මේ පෙන්වන්නේ. ලාමක කොට සිටීම ආත්ම දෘෂ්ටියයි, ලාමකත්වයෙන් නොසිටීම අනාත්ම දර්ශනයයි. බලන්න මේ බණ ඔක්කොම තියෙනවා මේකේ. සාමාන්‍යයෙන් මේක ඔක්කොම විස්තර කරන්න පැය දෙකක් හරි හතරක් අතර තියෙනවා නම් තමයි මගේ දැක්ම හැටියට පුළුවන්කමක් තියෙන්නේ. ඒනකොට මේවා සාරාංශ කරන්න අපට තේරෙනවා. එනිසා අපිට ලබා තියෙන කාලයට අනුව අපි මේවා ගලපන්න සමත් වෙනවා. දැන් බලන්න එහෙමනම්. ප්‍රේම දෝෂ සූත්‍රයේ පැහැදිලි කරන්නේ මොකක්ද? සමස්ත සමාජයේම ඇලීම් ගැටීම් මුල් කොටගෙන දුකටපත් වෙන ආකාරය. ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් යටපත් කරගෙන ක්‍රාවකාලික සංසීමකින් ඉන්න පුළුවන් ආකාරය. අනතුරුව දෙකට බෙදලා පෙන්නනවා නොතේරෙන පුද්ගලයා දුක් විඳිනවා, තේරෙන පුද්ගලයා මේ ජීවිතේ දුක් නැතුව ඉන්නවායි කියන්නේ. එබැවින් ධර්මස්වණය මිනිස්සුගේ ජීවිතේ වෙනස් කරන්න හේතු වෙනවා. අර මගේ ප්‍රස්තාරය ආයෙත් මතක් කරගන්න. ස්තම්භ ප්‍රස්තාරය ආරම්භක ස්ථානයෙන් ගින් මැදදී ඉහළට ආවහම එතනින් එහාට පහළට යන්න හරවන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගත්තාම පටිසෝතගාමි බව තමයි මේ ආපහු ඍණාත්මක වෙන්නේ. නමුත් ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් මෙතන සිට අග දක්වා ජීවිතව දක්වා මේ ප්‍රස්තාරය උඩට යන්නේ. එතකොට එන්නේ එන්නේ මේ දුක් සංඛ්‍යාව 10 20 30 40 විලිය ප්‍රස්තාරය අඳලා කරුණොත් එහෙනම් අන්තිමට අර බුදුන් වහන්සේ අව달 පරිදි ඇලෙන කරුණු 100ක් ඇති කෙනාට දුක් 100යි. දුකින් පරලව යනවා. මේක කරගන්න නෙමෙයි අපි බෞද්ධ වෙලා ඉපදුනේ. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ මේ ධම තේරුම් අරගෙන ජීවිතේ පටිසෝතගාමී කරගන්න. ඒකට රැකියාව, අධ්‍යාපනය, මව, පියා, දූ දරුවන් යහපත් සම්බන්ධතා කිසිවක් අතහරින්න ඕන නැහැ. මේ දස්සනේන සම්පන්නෝ කියන එකේ තේරුම මේ ආත්ම දෘෂ්ටි අනාත්ම දර්ශනය රහව ගන්න. හරව ගත්ත පුද්ගලයාට තමයි බුදුන් වහන්සේලා මිනිසුන්ට දීලා තිබෙන දුක් විඳින හැටි නෙමෙයි වැරදි ආකාරයෙන් දුකටපත් වෙන අයට දුකින් දුකට හේතු හිතින් අයින් කරගෙන දුකින් නිදහස් වෙන ආකාරය කියන එක. මෙන්න මේ කාරණා තේරුම් ගැනීමට සඳහා අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම පිණිස ධර්මශ්‍රවණී හේතු ආසනාව වේවා. මේ ධර්මදේශනාවට අනුග්‍රහක දැක්වුවා වූ පිරිස මේ ධර්මදේශනාව ලොවට විකාශනය කරන එකක් බවට පත් කළා. එතකොට ඒ තුලින් වුන් ධර්ම දානයක් ලබා දීලා තියෙනවා මේ ලෝකයට. සවන් දෙන කවුරු හෝ ඇස්පාද ගන්නවා නම් ඔවුන්ගේ ජීවිතය අර අපි කතා කළේ බෙදා හදා ගන්නවා දුක කියලා නැත්නම් ගිනි ගන්නවායි කියලා. එහෙම නැත්නම් අර අපි ඒක වචන පාවිච්චි කළේ දෙන්නේ එකතු වෙලා මේ තම තමන් මේ දුක බෙදා ගන්නවා නැත්නම් බෙදාගෙන කනවායි කියලා. මේ කතා කරන්නේ කෑම බෙදාගෙන කෑම නෙමෙයි. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, පහර දීම, පහර කා ගැනීම මේ වෙනෙමෙයිද අපේ ජීවිතේ පවතින්නේ. සද්ධර්මයේ නොතේරෙන්නා වූ ධර්මජන පුද්ගලයාගේ ජීවිත තුළ කොතනත් මේක පවතිනවා. මේකෙන් නිදහස් වෙන්න පුළුවන් නොවේද සාමකාමී වෙන්නේ. එබැවින් වර්තමාන ජීවිතයට සාමකාමී ලෝකයක් අවශ්‍යයි. ඒක ලෝකයේ තුළ බිහි වෙන්නේ නැහැ, මිනිස්සුන්ගේ හදවත් තුළ බිහි වෙන්න ඕන. බෞතරයේ මිනිස් සමාජය මෙහෙම සාමකාමී වන්නේ නම් ඒ සාමකාමී රට අපට හදන්න පුළුවන් ධර්මයේ සරණින්. එසේ කරගැනීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රඥාව වැඩි දියුණු කරගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව හේතු ආසනාව වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ඉහත ධර්මදේශනාවේ සඳහන් කළ පරිදි රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකය මමත්වෙන් හිතීම වෙනුවට ඒතුළ මමත්වෙන් නොසිතායින් තවස්සේ මඟ පැහැදිලි කර ගැනීම තුළින් ඔබටත් මේ උපදික්ඛ ප්‍රහාණය කිරීමෙන් නැත්නම් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණසේ සැනසීමත්පත් කරගන්නට මෙම තථාගත අනුශාසනාවේ අවබෝධයේ හේතු ආසනාවේ වායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සදහෙවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කෑකල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාම විහාරාධිපති පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.